නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ දවස්වල අපි දිවසින් දුතු බියකරු සසර දහං වැඩසටහන මේ සිදු කරන්නේ. එතකොට භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ දේශනා මේ ප්‍රේතවත්ව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ දේශනා කරපු විශේෂ දේශනාවක්. එතකොට අපි බියකරු සසර ගැන කතා කළේ. මේ ප්‍රේතවත්වයේ විтин විත අපිට හම්බ වුණා එක එක ප්‍රේතයන්. එක ප්‍රේතෙක් හම්බ වුණා ඌරු කටක් තියෙන. ඊළඟට දෙවෙනි ප්‍රේතයා ඌරු කටක්ම කියලා නෙවෙයි, කුණු වෙච්ච කටක්. කුණු වෙච්ච කටක් සහිතව දුක් විඳිනවා. ඒ කේලම් කීමේ විපාක. ඒක අද කාලේ කොච්චර කේලම් කියන අය සිටිනවද? ඒකට කුණු වෙච්ච කටවල් සහිතව ප්‍රේත ලෝකේ ඉපදුනාට පස්සේ, නිරේ ඉපදුනාට පස්සේ කේලම් කියන අයට වෙනම නිරයක් තියෙනවා. ඊට පස්සේ අපිට හම්බ වුණා මේ දානි කාපු අයට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසෙහි පූජා කරන්න තිබුණ දානේ සහ දානේ කෑම, දානශාලා කිල්ති කිරීම, ඒ වගේ විපාක සහිත ප්‍රේතයන්ගේ ස්වභාව. අද අපි ඉගෙන ගන්නවා මේ ප්‍රේත ලෝකේ අමුතු විදිහට තියෙනවා. මේ ප්‍රේත ලෝක අමුතු විදිහට තියෙනවා. එක එක ප්‍රේතයක් හර්මාන රූප වේ දුක අනුභව කරන්නේ. දැන් මේ බලන්න, මෙතන තියෙනවා අපගේ මේ බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේලා කීප නමක්, අට නමක්. ස්වාමීන් වහන්සේලා අට නමක් චාරිකාවේ වඩිද්දී වනයක් කරා වඩිනවා. එතකොට ඒ වනයේ මැද ප්‍රේතියක් දකිනවා. ඒ ප්‍රේතියගේ ස්වභාවය අද අපි මේ ධර්ම දේශනාවට, මේ අනුශාසනාවට විස්තර කරන්නේ. මේකනම් අනිවාර්යයෙන්ම ඇසිය යුතු එකක්. මොකද ගොඩ මේකේ තියෙන දිවුරීමේ විපාක ගොඩාක් අය දිවුරනවනේ. අම්මා පල්ලා කියනවා, තාත්තා පල්ලා කියනවා, බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා මේ සපත කළා. මේ විදිහට ඊළඟට මේ ඔය සමහර වෙලාවට බුදු පිළිම මේ වල හිස තිය හිස මත අත තබලා ඒ දිවුරණේවා තියෙනවා. ඒ දිවුරණේ වගේ තියෙන භයානකකම මේ අද දවසේ මේ දේශනාව ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි ඒ ස්වාමීන් වහන්සේලා ඒ ප්‍රේතිය දැක්කා. දැක්කට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ළඟින් වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඒ ප්‍රේතියකින් අහනවා, නග්ගා දුබ්බන්න රූපාසි දුග්ගන්ධා පූති වායිති කියනවා. මේ කෝ උඹට කිසිම ඇඳුමක් නැහැනේ. ඒක සාමාන්‍යයෙන් මේ ඒ පෙරේතයන්ගේ ප්‍රේතයන්ගේ නිර්වස් ශරීර දැක්ක කියලා සාමාන්‍ය මිනිස්සුන්ගේ කෙලෙස් ඇවිසෙන්නේ නැහැ. දැන් දිව්‍යයන්ගේ නිර්වස් ශරීර නෙමෙයි, දිව්‍යයන්ගේ දිව්‍ය අස්තරාවගේ මෝහන දැක්කත් සාමාන්‍යයෙන් කෙනෙක් කලන්ති දාලා වැටෙනවා. සාමාන්‍ය සම්පූර්ණ දිව්‍යාංගනාවක් දැක්කොත් උමතු වෙනවා. එච්චර ඒ දිව්‍යාංගනාවගේ ශරීරයේ තියෙන ප්‍රභාවයි. ඒ වගේම මේ ලෝකාම අධික, රාගය අධික සත්වයකට එහෙම බලන්න බෑ, කෙලිස් ඇවිස්සෙනවා. ඒ කියන්නේ එච්චරම ඒ දිව්‍ය රූපයේ තියෙන ලස්සන. දැන් මේ පෙරේතියන් දැක්කා කියලා, පෙරේතියෙක් දැක්කා කියලා ඒ පෙරේතියගේ නිර්වත් රූපේ මුල් කරගෙන එහෙම රාගසිතක් උපදින්නේ නැහැ. ඒ හේතුව ඒ ප්‍රේතිය එච්චරම අවලස්සනයි. ඇට සැකිල්ලකට කළු හමක් ඔතලානේ. ඉතින් මේ කියනවා මේ නූල් පොටක් උඹ ගැඟේ නැන්නේ. දුබ්බන්න රූප පුදුම කැටක් නේ උඹ. ඊළඟට කුණු වෙච්ච කුණු ගඳ මුළු ශරීරයෙන් පැත්තම හමනවා. ඊට පස්සේ මක්ඛිතා පරික්කින්න කානුතුන් ඉද තිත්ත සීති කියනවා. තනිකර නිල මැස්සෝ, මුළු ඇඟේම නිල මැස්සෝ ඇහිලා. ඔබ කවුද තනින්න? ඔබ කවුද? ඒක බලන්න මේ ප්‍රේතයන්ගේ ස්වરૂපය දැන් හිතා ගන්න. දැන් ඉතින් සාමාන්‍ය මිනිසුන් ගැඟවල් වලට ප්‍රේත එනවා, මේ වගේ ප්‍රේතයෝ නෙන්නේ. ආපහු මේ මිනිසු ගඳයි, නාන්නේ, දස්මදින්නේ, ඉන්න තැනක් පිරිසිදු කරගන්නේ. ඒ ඉතින් මේ වගේ චරිත ශරීරත් එක බන්ධන වෙනවා. ඒකෝට දැන් මේ බලන්න දැන් මේ තෙරුන් වහන්සේ ප්‍රේතිය දැක්කා නිර්වත් හරීම කැතයි. ඊළඟට ගඳ හැම පැත්තෙම පැතිරෙනවා නහයක් තියාගෙන ඉන්න බෑ. ඊළඟට නිල මැස්සෝ වහගෙන. ඊට පස්සේ ඇහුවා අහං ඊට පස්සේ කියනවා අහං බදන්තේ ප්‍රේතේම්හි අනේ මං ප්‍රේතයක් ස්වාමීනි දුග්ගතා යම ලෝකිකා මම මේ යම ලෝකේ ඉපදිච්ච ප්‍රේතියා ඊට පස්සේ මම මේ දුකේ වැටිලා ඉන්නේ පාපකම්මං කරිත්වාන ප්‍රේත ලෝක මිතෝ ගත මං පව් කරලා ප්‍රේත ලෝකෙ ඉපදුණා ඉතින් ප්‍රේත ලෝකෙද කියන නමක් තමයි යම ලෝකේ කියලා සාමාන්‍යයෙන් කෙනෙක් යම ලෝකේ කියව ගමන් හිතෙන්නේ අපාය කියලා නෑ ප්‍රේත ලෝකෙටත් යම ලෝකෙ කියනවා ඊට පස්සේ කියනවා මම දැන් පෙරේතගේ විස්තරය කියනවා කාලේන පංච පුත්තානි සායම් පංච පුනාපුරේ මං උදේට දරුවෝ 5 දිනක් වදනවා හැන්දෑවටත් නැවත දරුවෝ 5 දිනක් වදනවා විජායීත්වාන කාදාමි තේපි නාහොන්ති මේ අලං මං මේ දරුවෝ වදලා කනවා මම කෑවට මගේ බඩ පිරෙන්නේ නෑ දරුවෝ 10 දිනක් කනවා කියන දවසට පරිඩහියන්ති දුමායති කුදාය හදයන් මම බඩගින්නෙන් බඩපපුව දනවා ඇතුළ දනවා මගේ බඩගින්නට අපි බඩේ ගින්න කියලා කියන්නේ බඩගින්නට මගේ බඩපපුව දනවා පානියන් න ලැබතේ පාතුම් පස්සමං ව්‍යාකතං ගසන්ති පස්සමං ව්‍යාසනං ගසන්ති බලන්න මට පැමිණුණ ව්‍යසනය මම් පිච්චි පිච්චි ඉන්නේ මට වදුර පොදක් නැහැ කියලා කියනවා ඊට පස්සේ අහනවා කින්නු කායේන වාචාය මනසා දුක්කටං කතං සංඝයන් වහන්සේ සංඝයා වහන්සේ දහනවා අපේ උඹ මොකද්ද කරපු පාපේ කිස්ස කම්ම විපාකේන පුත්ත මංසානි කාද සීති ඊට පස්සේ කියනවා උඹ තමන්ගේම දරුවෝ පුත්‍ර මාංශය දරුමස කණ්ඩතරන් උඹ කරපු පාපේ මොකද්ද කියලා අහනවා ඔන්න ඊට පස්සේ තමයි තමන්ගේ පාපේ කියන්නේ බලන්න මේ ප්‍රේත ලෝක නම් මම කියන සපත්නේ මේ ගබ්බිනී ආසිතස්සා පාපං අචේතේ අනේ මං කලින් ජීවිතේ මේ එක ගෙදරක ස්වාමීගේ බිරිඳක් වෙලා මම හිටියා මට දරුවෝ හිටියේ ඒ නිසා දරුවෝ නැති නිසා කුල පරම්පරාව ගෙනියන්න මමම කිව්ව කමන්නේ තවත් ගෑනු කෙනෙක් ගන්න කියලා ඊට පස්සේ ඒ ගෙදරට තවත් ගෑනු කෙනෙක් ගෙන්නන ආවා දැන් එක මිනිහයාට බිරිඳවට දෙන්නෙක් ඉන්නවා කාලයක් යනකොට අර දෙවිනියට ගෙනාවු බිරිඳගේ කුසියේ දරුවෙක් හටගත්තා. හටගන්නකොට අර දැන් මේ ගෑනු කෙනා මුල් වෙලා අවසර දීලා දෙවිනි ගෑනු කෙනා ගෙනාවේ. ඊට පස්සේ මෙයාටම හිතුණා දැන් ওই දරුවා ඉපදිච්ච ගමන් ඔක්කොගේ මාදරේ මේ ගෑනු කෙනාට ඒ දරුවටයි යනවා. මං ගැන මේ බලු බල්ලෙක් මාව දිහා බලන් නැතුව යනවා. ඉතින් ඒ නිසා මේක හරියන්නේ නැහැ. මේ ඉන්නවනම් ඔක්කොම එක වගේ ඉන්න ඕන කියලා මෙයා වෙනම නීතිය හදාගෙන මෙයා මොකද කළේ? බෙහෙතක් හොරෙන් ගෙනල්ලා කණේකට අඹරලා දාලා දුන්නා ඊට පස්සේ සස්සා ද්වේමාසිකෝ ගබ්බෝ ලෝහිතං චේව පග්ගවි ඊට පස්සේ මාස දෙකයි බඩටය ඒ ගෑනු කෙනාගේ කුසට මාස දෙකයි ලේ ටිකක් වෙලා ගස්සා වෙලා ගියා දරුවා තදස්සා මාතා කුපිතා ඒ ගෑනු කෙනාගේ අම්මා හොඳටම තරහා ගිහිල්ලා මයියන් ඥාති සමානේ මම මිනිසු ඥාතින් මැදට මාව ගෙනල්ලා සපත්තංච මං කාරේසි මං ලවා දිවුරෙව්වා පරිබාස මේ මම ලවා දිවුරෙව්වා ඊළඟ මට ගොඩාක් දොස් කිව්වා ඊළඟට මම මොකද්ද කළේ මම සපත කළා ඔන්න සපත කියන වචනේ පාලි වචනය මම සපත කළා මං බොරුවක් කිව්වා ඒ තමයි මම මේක කළා නම් මම්ම දරුවෝ වදවදා උදේට දරුවෝ පහක් වදලා හැන්දෑවට දරුවෝ පහක් වදලා කන නිලමැස්සෝ මේ පිරුණ ප්‍රේතියක් වෙන්න ඕන මං මේ වගේ වැඩක් කළා නම් කියලා මං බොරුවට දිව්වා දිවුරෙව්වා ඊට පස්සේ කියනවා තස්ස කම්මස්ස විපාකේන මුසාවාදස්ස ඌභයං මේ ඒ කර්මයේ විපාකයි ඒ දස්සා කරපු එකේ විපාකයි බුරු කියපු එකේ විපාකයි පොරොන් මේ සපත මේ පොරොන්දු වෙච්ච එකේ විපාකයි මුල් කරගෙන පුත්ත මාංශානි ખાදාමි පුත්‍ර මාංශේ මං කනවා පුබ්බ ලෝහිත මක්ඛිතාන්ති මගේ ශරීරේ පුරාම ලේ සැරව වැගිරිලා තියෙනවා. ඒතකොට දරුවෙක් වදන දුක සාමාන්‍ය මනස ලෝකේ අම්මා කෙනින් දරුවෙක් වදන දුක ඒ විදිහටම පෙරේතිට එනවා. උදේ පාන්දරම බිම පෙරලි දරුවෙක් වදනවා. ඊට පස්සේ දැන් බඩ පිච්චෙනවානේ බඩ කියන්නේ. ඒ පිච්චෙනකොට අර දරුවා අරන් චරචර ගාලා කනවා. දරු දුක නැතුව නෙවෙයි. සාමාන්‍ය ගොඩාක් දරු දුක පිහිටනවා. ඇයි මේක විඳවන්නනේ සිද්ධ වෙන්නේ? එතකොට අර දරු දුක පිහිටලා බඩ කියන්නේ ඊට එහා පිහිටනවා. ඊට පස්සේ චරචර ගාලා කනවා. අර ළමයා කෑ ගහනවා. එතකොට ආයෙත් දරුවෙක් හම්බෙන්න වේදනාව. ඊට පස්සේ ආයෙත් දරුවෙක් වදනවා. ඒ සාමාන්‍යයෙන් දරුවෙක් බිහිවීම ඉස්සර අටුවාවල උපමාවට තියෙන්නේ මේ දොර සිදුරකින් ඇස්පැටි එක්කිනා වගේ. එච්චර වේදනාකාරී කියලා. එච්චර වේදනාවකින් දරුවෝ පස් දිනක් බිහි කරනවා කියන්නේ එක දරුවෙක් බිහි කළා කොච්චර අම්මලා දවස් ගානක් වෙහෙස මහන්සියෙන් ඉන්නවනේ. දරුවෝ පස් දිනක් වදනවා කියන්නේ හැන්දාවට දරුවෝ පස් දිනක් වදනවා කියන්නේ එච්චර කාලා මේ දරු මාංශය එහෙම්ම කාලා තමන්ම කාලා ඒවත් බඩක් පිරෙන්නේ නැහැ. පාප කර්මයේ ස්වභාවය බලන්න. දැන් පුත්‍ර මාංශය කනවා කියන එක අමුතෙන් අපි කියන්න ඕනේ නැහෙනි. තිරිසන් ලෝකේ තියෙනවානේ බලල් පැටව කනවානේ. පුසෝ තමන්ගේ පැටව කනවානේ. ඒතර මේ දැන් ඒ වගේ කර්මයන් තිරිසන් ලෝකේ ඒ විදිහට විපාක වෙනිනවා. තිරිසන් ලෝකේ මේ පැටව කනවා ඇත්තම පැටව. තව ජීවීන් ත්‍රේත ලෝකේ ඉපදෙන දරුවා සමහරවිට තව ජීවියෙක් වෙන්නත් පුළුවන්. කර්මානුරූපව වෙන්නත් පුළුවන්. කියන්නේ දරුවා පණ පිටින් වාගේ හිටියට කර්මානුරූප වෙන්නත් පුළුවන්. ඇත්ත දරුවෙක් වෙන්නත් පුළුවන්. මේ විදිහට කර්ම විඳවනවා කෙලවරක් නැතුව. නිලමැස්සු පිරීලා ගන්ධසාරේ. මේ බලන සපද කිරීම පොරොන් දිවුරීමේ විපාක. අම්මෝ අද කාලේ නිකම් මේ කොල්ලු පිල්ලු දිවුරන දිවුරිලි ඊළඟ ගෙවල් වල දිවුරන දිවුරිලි. ඉතින් මේවා මේ මිනිස්සු ඇත්තට මේවයි කර්ම දන්නේ නැද්ද? මේවා අහලවත් නැද්ද? වැඩිහිටියෝ මේවා කියලා දෙන්නේ නැද්ද? එසා කවදාවත් තින්වත් දරුවනේ තින්වත්නි දිවුරන් දෙපා. විශේෂයෙන් බොරුවට දිවුරන්න මෙපා. ඊළඟට තමයි තමන්ගේ ජීවිතයේ අරුබුදවලදී දිවුරනවට වැඩිය හොඳ දෙයක් තමයි තමන් පුරුදු කරපු ගුණයකින් සත්‍ය ක්‍රියාවක් කරන්න. තමන් පුරුදු කරපු ගුණයකින් සත්‍ය ක්‍රියාවක් කරන්න. මම මෙච්චර කාලයක් මෙච්චර ගුණයකින් මම වාසය කරනවා. ඒක සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මේ උවදුර නැති වේ වාසයවා. මේ දිවුරින් ජීවිතයට පුරුදු කරගන්න එපා. ඉතින් ඒ නිසා හරිම භයානකයි. සමහර අය ලුණු පොල් කට්ටිය අත තියලා දිවුරනවා. සමහර අය බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිමයක් ගෙනල්ලා බුදු පිළිම උඩ අත තියලා දිවුරනවා. තුන් ලෝකෙට අග්‍ර මහා බ්‍රහ්මයා පවා සිරිපා ළඟ වැඳ වැටෙන්නේ බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ නම් මහා බ්‍රහ්මයාත් වැඳ වැටෙන්නේ. මේ කොහෙවත් යන කෙලෙස් සහිත අද කාලේ මිනිස්සු කොහොමද ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිසේ අත තියන්නේ? මේ තුන් ලෝක ධාතුයේම බුදුරජාණන් වහන්සේගේ සිරස දැක්ක කෙනෙක් නැහැ කියනවා. හිස මුදුන කාටවත් තුන් ලෝක ධාතුයේ මහා බ්‍රහ්මයාටවත් බුදුරජාණන් වහන්සේගේ හිස මුදුන බලන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනින් ආකාශයේ දෙවි කෙනෙකුටවත් යන්න බෑ. ඒ විදිහේ අනුභවයක් තියෙද්දී හේව ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විනුවෙන් නිර්මාණය කරපු බුදු පිළිමයක හිසට අත තියලා දිවුරන එක ඒක ඇත්ත කතාවක් වෙන්න පුළුවන්. මොනවා වුණත් සුදුසු නෑ. සුදුසු නෑ. ඒවා කරලා තියෙන අය ඉන්නවනම් මේ ධර්මය අහලා සමාව ගන්න ඕන. ස්වර්ණමාලි සෑරජානන් වහන්සේ ළඟ වන්දනා කරලා ජයතිරිමා බෝධින් වහන්සේ ළඟ මේ සමාව ගන්න. අද තෙරුවන් වදිද්දී රාත්‍රියේ නිදා ගන්න කලින් තෙරුවන් වැඳලා පහන දල්වලා භාග්‍යතුන් වහන්සේට සමාව ගන්න. එහෙම ඒවා වෙලා තියෙනවනම් මේ ලෝකේ කොහමද පින්වත්නි පොරොන්දු වෙලා මම දැකලා තියෙනවා අහලා තියෙනවා සමහර විවාහ වෙච්ච අය ලුණු පොල් කට්ටිය අද තියලා දිරුනනවා ඔයා වෙනස් වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඔයා මාව දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ලුණු පොල් කට්ටිය පොරොන්දු වෙනවා බැඳපු දවසනේ පාස්සේ කාලේ නිකාන් යකා යක්ෂණී වෙලා මරා ගන්න හදනවා ඊට පස්සේ දාලා යනවා ඒක ඒ ඔක්කොම කඩවුණු පොරොන්දුනි. ඉතින් ඒ නිසා මේ හොඳම වැඩේ තමයි පුළුවන් විදිහට ජීවිතය ගත කරගෙන යන්න. මේවා අනිත්‍යයි කියලා හිතන්න. නිට්ටිය නෑ මේ කිසිවක්. අපි කොච්චර හිතුවත් නිට්ටිය නෑ. ඉතින් ඒ නිසා මේවා නම් තියෙන්නේ බොරුවට මේ සපත කිරීම. ඉතින් ඒ නිසා කවදාවත් බොරුවට සපත කරන්න එපා. ඊට පස්සේ ඒ තෙරුන් වහන්සේ ලහනවා මම ඔබට පිහිට වෙන්නේ කොහොමද? ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මට වෙන කට්ටිය දෙන පින් ගන්න බෑ. මගේ ස්වාමියාව මට පින් දෙන්න ඕන. ඊටකට අන්නහවල් දැන් අපේ ස්වාමියා ඉන්නවා. ඊට පස්සේ තෙරුන් වහන්සේලා ගිහිල්ලා ඒ ස්වාමියාට විස්තරය කියලා දාම් පෑම් පූජා කරලා මේ ප්‍රීතියට පින් අනුමෝදන් කරනවා. ඒ ප්‍රේතගේ ඒ දුක්ඛිත ස්වභාවයෙන් ඒ ප්‍රේතී පින් අනුමෝදන් වෙලා සැපවත් වෙනවා මේ සිද්ධියේදී. මේ සිද්ධියේ තියෙන්නේ පංච පුත්ත කාදක ප්‍රේතවන්තුව. ඉතින් ඒ නිසා මේ විදිහේ අතිශයින් භයානකයි. ඊළඟට ඒ වගේම තමයි ඊළඟ මේ මේ ප්‍රේතවත්වත්. ඒතකොට ප්‍රේත ලෝකේ එහෙම ඉන්නවනේ දරුවෝ කකා ඉන්නවා ප්‍රේතයෝ. ඊට පස්සේ තියෙනවා බලන්න තව තියෙනවා ඉදිරියට අපි ප්‍රේත වස්තුති තමන්ගේම ඇඟ කකා ඉන්නවා. තමන්ගේම ඇඟ වූරගෙන මස් කෑලි කඩ කඩ තමන්ගේම ඇඟේ මස් කඩ කඩ තමන්ම කනවා. එහෙම ප්‍රේතයෝ ඉන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ බලන්න ඊළඟ ප්‍රේත වස්තුව නග්ගා දුබ්බහන්න රූපාසි දුග්ගන්ධා පූති වායසි මාක්ඛිකා පරික්ඛින්නාච පරික්ඛින්නාව කානුතුවන් ඉද තිට්ඨ සීති. ඒතර වගේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම ගන්ධස්කාරයි. නිලමැස්සු පිරිලා. ඊට පස්සේ මේ කවුද ඉන්නේ කියලා අහනවා. මේ තෙරුන් වහන්සේලා විශාල ප්‍රමාණයක්. මහිතේ ස්වාමීන් වහන්සේලා සිය ගාණක් ඈත ඉඳලා දිවුරන් විහෙරට ඉදි තමයි අතරමඟදී මේ ප්‍රේති සැන්දෑ කාලේ දකින්නේ. ඉස්සර මේ බලන්න ප්‍රේතියෝ දැක්කා කියලා කලන්තය හැදලා වැටෙන තොත්ත ගති නෑ. අද කාලේ මේ කළු පාට ඡායාවක් දැක්කත් එහෙම කලන්තය හැදලා වැටෙනවනේ. උඹ කවුද කියලා සාමාන්‍යයෙන් ඇත්තම දේ තමයි අමනුෂ්‍ය රූපයක් උනත් කළු පාට ඡායාවක් හරි ඔහොම හරි එනවා හරි දැක්කොත් එහෙම එකපාරම හිටගෙන උඹ කවුද කියලා අහනකොට ඒ ප්‍රේතයා එහෙම නවතිනවා. යක්ෂයෙක් උනත් එහෙම නවතිනවා. ඒ කියන්නේ ඒ ප්‍රේතයන්ට සැරට වදින පහරක් වගේ තමයි තවත් කෙනෙක්ගේ තියෙන නිර්භය බව. බය නැතුව සැරට කතා කරන්න ඕන. "තෝ කවුද?" කියලා. එහෙම කියපු ගමන් එහෙම නවතිනවා. අනේ කියලා මෙහෙම වැටිච්ච ගමන් පෙරේතය ඇවිල්ලා එහෙම ලෝකනවා. එතන පෙරේත දිස්තිය. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේලා අහනවා "ඔබ කවුද?" මොන දැන් මේ තවත් පෙරේතියා. ඊට පස්සේ කියනවා "අනේ මමන් පෙරේතියක් යම ලෝකෙ ඉපදුන. මම පව් කළා මේ ප්‍රේත ලෝකෙ ඉපදුනේ කාලේන සත්ත පුත්තානි සායන් සත්ත පුනාපරේ විජායිත්වාන කාදහාමි තේ පිනාහොන්ති මෙයලා. මං උදේට දරුවෝ 7 දෙනෙක් වදනවා. හවසට දරුවෝ 7 දෙනෙක් වදනවා. දරුවෝ 14 දෙනෙක් දවසට කනවා. මම්ම වදන දරුවෝ මං කනවා." මොනනම් ප්‍රේත ලෝකෙ. උඹ මොකද්ද කරපු කර්මය කියනවා. කියනවා මම මේ මායි අපේ ගෙදරේ මායි මිනිස්සෙයි දරුවෝ දෙන්නයි හිටියේ. අපේ කොල්ලෝ දෙන්න ගමටම මේ තේජස පවත්වාගෙන හිටපු කොල්ලෝ දෙන්නේ ඕනම දෙයකට අපේ පුතාලා දෙන්නට කියපු ගමන් එතනින් එහා දෙයක් නැහැ. මේ පුතාලා දෙන්න ගෙදර ඉන්න වෙලාවට මොන්දගේ සැර වැඩි. පුතාලා දෙන්නගේ හයිය අරන් මිනිස්යාටත් සැර දානවා. තෝ දැනගන් කියලා. ඊරෝසෙන් ගෑනු කෙනයි කට වැඩි මේ කොල්ල දෙන්නගේ හයිය අරගෙන. ඇයි තාත්තා අම්මට මොන හරි කියපු ගමන් අර කොල්ල දෙන්න තාත්තට කියනවා තාත්තේ වහනවා කට කියනවා. ඉතින් අර අහිංසක මිනිස්සු හරි බයයි. ඉතින් අර ගෑනු කෙනා අර දරුවෝ දෙන්නගේ හයිය අරගෙන කෑ ගහනවා. ඉතින් මේ මිනිහට අප්පිරියයි. ඉතින් මේ මිනිහට ආදරය කියලා එකක් ඕන. සැනසෙල්ල කියලා එකක් ඕන. ගෑණියෙක්ගෙන් ප්‍රිය වචනයක් කියලා එකක් ඕන. මේ මිනිහට එහෙම හිතුණා. එහෙම හිතලා මේ මිනිස්සයා මොකද කළේ? අහල පහල එයාලගේ ඥාති ගෑනු ළමයෙක් හිටියා. ඒ ගෑනු ළමයාට කතා බහ කරලා මේ ගෙදරට ගෙනනාව. ගෙදරට ගෙනන ඇවිල්ලා කිව්වා එහෙනම් උඹ පුතාගේ හයිය අරන් උඹලා දෙන්න හිටපල්ලා. මට මගේ පාඩුවේ ඉන්න දියන් මට කෑම බීම හදලා තේ ටික දීලා මට උපස්ථාන කරන්න මේක ඉන්නවා කියලා වෙන ගෑනු කෙනෙක් ගෙනනාව. එහෙම ඉඳලා ටික දොහක් දැන් නිහඬ විතිය. දැන් ඒ කාලේ ඒ වගේ විවාහ තිබෙන නිසා කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? ටික කාලයක් යනකොට අරයට ආපහු අර දෙවෙනියට ගෙනාපු ගෑනු ළමයාගේ දරුවෙක් කුසට ආවා. ඒක දැනගත්ත අර ගෑනුකෙනා. ඒ ගෑනුකෙනා දැනගත්තා මෙහෙ මොනාවට පස්සේ ඉඩ කඩන් දැසු දරුවෝ 3 දෙනෙකුට බෙදන්න ඕන. අපේ කොල්ලෝ දෙන්නට නැහැ. ඉතින් ඒ නිසා මේක හරියන්නේ නැහැ කියලා මෙයා මේ වෙදෙකුට කියලා බෙහෙතක් හදාගෙන අර ගෑනු ළමයට දුන්නා. ඊට පස්සේ මාස 3යි ඒ මේ කුසට ඒ කුසේ මාස 3ක ඒ දරුවාට බෙහෙත් දුන්නාට පස්සේ ඒ බෙහෙත් වලින් ගර්භපාතණිය වුණා, ලේ වෙලා ඒ දරුවා ගියා. ඊට පස්සේ ගොඩාක් මේ ඒ ගෑනු කෙනා අඳන්න ගත්තා, වැළපෙන්න ගත්තා. ඊට පස්සේ ගෙදරව ගෙවල් වල මිනිස්සු ඇවිල්ලා කිව්වා මේ කවුද මේක කලේ? උඹ තමයි කියලා අර ගෑනු කෙනා අල්ලගත්තා. අල්ලගෙන මේ ඥාතියන් මෙන් දහනකට මෙයා දියුරුවා. අනේ මන්නම් මේක කලේ නෑ, මං කළා නම් උදේට දරුවෝ 7 දෙනයි, දවසට දරුවෝ 7 දෙනයි කන නිලමැස්ස පිරුණු ගෑණියක් යකින්යක් වෙන්න ඕන මං, පෙරේතියක් වෙන්න ඕන මං කියලා තමන්ටම තමන් ශාප කරගත්තා. දැක්කද මේ තමන්ට තමන් ශාප කරගැනීමේ විපාක? දැන් සමහර අය කියනවානේ මට මෙහෙම වෙලා මදි, මට තමයි හෙන ගහන්න ඕන, මට මෙහෙම වෙලා මැදි කියලා ගම්වල මිනිස්සු රණ්ඩු වෙනකොට කියනවා. අපිට ඇහිලා තියෙනවා. අපි ඒ කාලේ අපිත් ඉස්කෝලේ යනකොට ගම්වල ඉන්නකොට ඔය ඈත ඇවිදිනකොට කොළඹ පැත්තේනකොට ඔය යනකොට ඇස්සන් ඇරගෙන යන්නේ. මිනිස්සු රණ්ඩු වෙනකොට අපිටත් ඇහෙනවා කියන ඒවා. මිනිස්සු කියනවා මට මෙහෙම වෙලා මදි, අපිටමයි වදින්න ඕනේ. ඊට පස්සේ කියලා සමන්ද තමන් ශාප කරනවා. එදකට ඇත්තට මේක අසත්‍ය සිදුවීමක් නම්, බොරුවට කරන එකක් නම් සමන්ද මේක එනවා. ඉතින් ඒ නිසා මම කියනවා මේ බලන්න කියනවා, මම දරුණු විදිහට දියුරලා අමු බොරුවක් කිව්වා. යම් හේකින් ওই ගස්තාවකලේ මානන් දරුවන් වදලා කණේකියක් වෙන්න ඕන කියලා. ওই කර්මයක් බොරුවක් කියන දෙකේ විපාක තමයි මම මේ විඳින්නේ. ලේ වැක්කිරෙන ශරීරයක් ඇතුව දරුමස් කකා මැස්සු පිරිච්ච ශරීරයකින් මාව දුක් විඳිනවා. අනේ ගිහිල්ලා කියන්න කියනවා මගේ ඥාතින්ද මට පින් දෙන්න කියලා. ඉතින් අර කොහොම ටික එකතු වෙලා දානයක් හදලා පූජා කළා, මේ ප්‍රේතිර පින් දුන්නා. යාන්තම් බඩගින්න නිවුණා, යාන්තම් වස්ත්‍රයක් පහල වුණා, යාන්තම් නිලමැස්ස අයින් වුණා. ඒතර බලන්න පින් අනුමෝදන් කිරීමේ තියෙන දේ, මෙහින් දෙනකොට එහින් ලැබෙනවා, මෙහින් දෙනකොට එහින් ලැබෙනවා. ප්‍රේතයන්ගේ දැන් මේ ඒ කාලේ සිරුන් වහන්සේලා හිටපු නිසා හොඳයි, දානයක් දෙනවා නිසා හොඳයි, සංගය හිටපු නිසා හොඳයි. ඔයාලා හිතන්නේ ඉදිරියට මිනිස්සු එහෙම දාම් පෑන් දෙයිද? මේ ළමයි ඔවා විශ්වාස කරයිද? අද කාලේ කොච්චර තියනවද ප්‍රේතෝ ආවට පස්සේ ඉක්මනට කරන්නේ ප්‍රේතයෝ අමේ කට්ටඩින් ලව අල්ලන එකනේ. මේ මුළු ප්‍රේත වස්තුවේම නෑනේ කට්ටඩින් ගෙන්නලා ප්‍රේතෝ අල්ලන කතාව. එකක් නෑනේ මේ ප්‍රේත වස්තුවේ. ඒතකොට මේකේ තියෙන්නේ පින් අනුමෝදන් කරලා සුවපත් කරන එකක්. ඇත්තටම පවුලකට කෙනෙක්ගේ ප්‍රේත බැල්මක් මොනවා හරි තියෙනවා නම් මලගිය පරානකාරී ඉස්ලාම් යంత్ర මන්ත්‍ර වලට යන්න කලින් මේ සාන්ති කර්ම වලට යන්න කලින් අනිවාර්යෙන් මේ ගෙදර සුද්ධ පවිත්‍ර කරලා එයාට සම්බන්ධ ඥාතීන් එකතු වෙලා දානයක් සාංගික දානයක් ගෙදර දෙන්න ඕන. ඊට පස්සේ දාන දීලා ඉවර වෙලා පිරිතක් කරන්න ඕන. ඊට පස්සේ තමයි ඊළඟට තවත් කරදර කරනවා නම් රුවන්වැලිසෑයට වයි ගිහිල්ලා පිරිත් කියලා සතරවරන් දෙවියන් දෙම්පති දෙවිවරුන්ට පැමිණිලි කරන්න ඕන. අපි මෙහෙම දාන දීලා පින් දුන්නා, මෙහෙම පිරිත් කියලා අපි ආරක්ෂාවල් දාගත්තා. නමුත් මේ පිටිපස්සෙන් එනවා මේ පරානකාරය, අපිට තේරෙන්නේ දෙවියන් මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. රුවන්වැලි මහසෑයේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් අපට මේකට පිහිටක් ඕන කියලා මේ රතන සූත්‍රයේ අඟුලිමාල පිරිත, ආලෝක පිරිත, ඊළඟ ආසනාටි පිරිත වගේ පිරිත් සජ්ජායනා කරනකොට එහෙම මේක විසඳිලා යනවා. අද කාලේ නම් අපි දන්න විදිහට දැන් කාලේ නම් ගොඩාක් කරන්නේ ප්‍රේත දිස්ත්‍යයක් කියනකොට මොකක් හරි බෝතලයකට අල්ලනවා. බෝතලයකට අල්ලලා කොහේ හරි මොහොතට හරි ගිහින් දානවා. නමුත් මේ පින් බලාපොරොත්තුෙන් තමන්ගේ ඥාතීන් හොයාගෙන එන අයට අද කාලේ වෙච්ච මහා අවාසනාව. ඉතින් ඒ නිසා මේ ඉදිරියට පින්වතුනි හොඳම වැඩි ඉතින් පළවෙනි කල්පේ පෙරේත ලෝකයකට යන්න නම් එපා. ඊළඟට හිතන්න එපා මේ අනිත් අය එහෙම එකපාරම මේ පින් අනුමෝදන් කරලා එහෙම සැපවත් කරයි කියලා. සමහරවිට තමන්ගේ මේ පාපේ වැඩි වුණොත් එහෙම පින් අනුමෝදන් කළා මෙහෙම විකල්පයක් කරන්න ඕන කියලා හිතෙන්නේවත් නැයි ජීවත් වෙලා ඉන්න අයට. ඇයි මීට කලින් තිරෝකුඩ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළානි මැරිච්ච කෙනාගේ පාපේ වැඩි වුණොත් එහෙම ජීවිතුන් අතර ඉන්න කෙනාට ඒව මතක් වෙන්නේ නැහැ කියලා. කරන්න ඕන හොඳම විකල්පේ මතක් වෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒ නිසා අතිශයින් භයානකයි මේක. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. සිංහසිනී ඊළඟ ප්‍රේතවත්ව ඊළඟ ප්‍රේතවත්ව නම් අර ප්‍රේත කියන ප්‍රේතවත්වට මේ ඊළඟ කතාව එකතු වෙලා තියෙන්නේ මැරිච්ච කෙනෙක් නිසා. නැත්නම් මේකෙදී අර ප්‍රේතයන්ට සම්බන්ධ කතාවක් නැහැ. ඒ තමයි සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉදිද්දී මේ අපි 8 වෙනි ප්‍රේතවත්ව කියන්නේ සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉදිද්දී බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා එක පුතේ තාත්තා නැතිවීම තමන්ගේ තාත්තා නැති වෙලා ගොඩාක් දුකටපත් වෙනවා අඬ අඬ ඉන්නවා වැළපි වැළපි ඉන්නවා නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා මෙයාගේ හිත ඇතුලේ පිනක් තියෙනවා සංසාරේ පුරුදු කරපු පිනක් කලයක් අස්සේ දැල්වපු පහනක් වගේ ලෝකෙට වැහුණත් ඇතුලේ තියෙන ආලෝකේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිනවා ඒකට බුදුරජාණන් වහන්සේගේ තියෙන ඥාන තියෙනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය අනාවරණ ඥානය බුදුරජාණන් වහන්සේට තිබෙනවා සසරේ ඔහු කරපු දේවල් දකින දිවස බුදුරජාණන් වහන්සේට තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේට දැන් කෙනෙක් අඬ අඬ වැළපි වැළපි හිටියට මෙයාව දමනය කරන්න ඕන විදිය දන්නවා ඉතින් ඒ නිසා දමනය කිරීමේලා බුදුරජාණන් වහන්සේ අග්‍රයි ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පුතා තාත්තා මැරිලා අඬන පුතා ළඟට ගිහිල්ලා ඇහුවා මොකද පුතේ මේ ශෝකේ අනේ මගේ තාත්තා නැතුව නා ඊට පස්සේ ඇහුවා මගේ තාත්තා කොහෙද ඉන්නේ ඊට පස්සේ ඇහුවා කොයි තාත්තාද ඊට පස්සේ කොයි තාත්තාද කියන්නේ මගේ තාත්තා නෑ මං ඇහුවේ මේ ජීවිතේ තාත්තාද කලින් ජීවිතේ තාත්තාද ඊට කලින් තාත්තාද ඊට පස්සේ කිව්වා මට ඉච්චර තාත්තලා ඉන්නවද කිව්වා තාත්තලා પરම්පරාව මේ පොළොවේ තියෙන පස්ගුලි වෙරළු ගෙඩි ගානට වෙන් කළත් තාත්තලා ප්‍රමාණය ඉවර කරගන්න බෑ කියලා ඊට පස්සේ කිව්වා මං කියන්නේ මගේ තාත්තා කිව්වා මීට කලින් හැම තාත්තා කෙනෙකුටමත් ඔයා තමයි කො පුතා වෙලා ඉපදිලා තියෙන්නේ ඊට පස්සේ එච්චර මට තාත්තලා ඉඳලා තියෙනවද ඔව් කියලා ඇහුවා ඔව් කියලා කිව්වා ඒ භාග්‍යතුන් වහන්සේ ඒ ශෝක නැති කරන ඒ සසරේ ස්වභාවය මේ බියකරු සසර ගැන දහම් දේශනා කළා ඉත සංසිඳී සංසිඳී ගියා කිව බුදුරජාණන් වහන්සේ පුත්‍රය ඉස්සරත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළා ඒ පුතාගීත සංසිඳුණා මේ සෝතාපන්න බවට පත් වුණා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා ඉතින් අන් අයටත් ගොඩාක් සතුටුයි බුදුරජාණන් වහන්සේ වදාලා ඉස්සරත් මං මේ පියා මල ශෝකය නැති කළා කොහොමද නැති කළේ කලින් ජීවිතයක ජාතක කතාවක් වදාලා ඒ තමයි බුදුරජාණන් වහන්සේ මහ බෝධිසත්වෝ එක්තරා බ්‍රාහ්මණයෙකුට පුතෙක් වෙලා ඉපදුනා. පුතෙක් වෙලා ඉපදුනාට පස්සේ ඒ තාත්තගේ තාත්තා කියන්නේ සීයා මැරුණා. මැරුණාට පස්සේ තමන්ගේ තාත්තා අඬනවා, වැළපෙනවා, කන්නේ නැහැ, බොන්නේ නැහැ. ඉතින් පුතා කල්පනා කළා අනේ මේ ශෝකේ මං කොහොමද තාත්තාගේ නැති කරන්නේ? දැන් බලන්න අර මේ සත්පුරුෂ දරුවේ පියෙකුට ශෝකයක් ආවට පස්සේ ඒ ශෝකේ නැති කරන්න උත්සාහ කරනවානේ. අද අම්මලාගේ පපුව පිච්චෙනවා ගින්දරින් තාත්තලාගේ පපුව පිච්චෙනවා ගින්දරින් දරුවෝ ඒ ශෝකේ නැති කරනවාද මේ මහා බෝධිසත්වයෝ සංසාරේ දෙමව්පියන්ට ගින්දර දීලා නැහැ සත්පුරුෂ දරුවෝ දෙමව්පියන්ට ගින්දර දෙන්නේ නැහැ සත්පුරුෂ දරුවෝ හැම වෙලාවෙම කල්පනා කරනවා දෙමව්පියන්ගේ ගින්දර නිවන්නේ කොහොමද කියලා මහා බෝධිසත්වයෝ කල්පනා කළා තාත්තගේ ශෝකේ කොහොමද නිවන්නේ කල්පනා කරා මේ ශෝකයේ නිවන් අමාරුයි කියලා. ඒ නිසා මම මේක උපක්‍රමයක් පාවිච්චි කරනවා කියලා. ඒ ළමයා දැක්කා ඒ දවස්වලම හරකෙක් මැරුණා. ඒ ගෙවල් ළඟ. ඒ ගෙවල් ළඟ ඒ හරකා ළඟට ගිහිල්ලා මේ මෙයා මොකද කළේ මේ කෙහෙවලු කඩාගෙන අඳ අඳා කියනවා මේ තනකොළ කාපන් කියලා අර මැරිච්ච හරකගේ කටේ තියෙනවා. ඉතින් මිනිස්සු කිව්වා ඇයි පුතේ කියලා කිසි දෙයක් අහන්නේ පොළොවේ අත ගගහා පපුවේ අත ගගහා අඬ අඬ අර කියනවා අනේ කාපන් අනේ මේ තනකොළ ටික කාපන් කියලා අර මැරිච්ච හරකා බදාගෙන. ඊට පස්සේ මිනිස්සු ගිහිල්ලා කිව්වා එයාගේ තාත්තාට මේ ඔහෙ මේ අඬ අඬ ඉන්නව අන්න පුතාට පිස්සුව දීලා කිව්වා. තාත්තා එක බිම්මට දුවගෙන ඇවිල්ලා ඇහුවා මේ කින්නු උම්මත්ත රූපෝව අන්න එතනින් පස්සේ තමයි මේ දේශනාව යන්නේ. කින්නු උම්මත්ත රූපෝව ලායිත්වා හරිතං තිනං කාද කාදාති ලපසි ගතසන්තාවං ජරග්ගවං. ඊට පස්සේ කියනවා මේ මොකද්ද මේ උඹට පිස්සු හැදිලාද මේ සනකොළ නිල් සනකොළ අරගෙන මේ මැරිච්ච හරකෙක්ගේ කාපං කාපං කියලා තියෙනවා. ඊට පස්සේ මේ මැරිච්ච ගුණ ආහාර පාන දුන්නා කියලා නැගිටින්නේ නැහැ. ඊට පස්සේ අඥාන මිනිස්සෙක් වගේ දොරවන්න එපා ළමයෝ. නුවණැති ළමෙක් වගේ දොරවන්න එපා. ඔබ කලින් හොඳට නුවණක්කාරව හිටපු කෙනෙක් මොකද මේ මැරිච්ච කෙනෙකුට තනකොළ කවන්නේ? ඊට පස්සේ මේ ළමයා කියනවා ඉමේ පාදා ඉදන් සීසං අයන් කායෝ සවාලදී. තාත්තා මේ බලන්නකෝ මේ ගවයාගේ ඔළුව තියෙනවා. මේ කකුල් හතර තියෙනවා. වලිගේ තියෙනවා මේ ඇඟ තියෙනවා මේ හරකගේ. ඊට පස්සේ ඒ නිසා මම මේ ඉන්න තියෙන හරකෙකුට තමයි නැගිටපන් කියලා මම මේ අඬ අඬ හරි කියන්නේ. ඒ වුණාට අපේ සීයාගේ අතපය මොකවත් නැහැ. සීයා මැරිලා ගොඩක් කල්. ඒ සීයාගේ භස්මාවශේෂ තැන්පත් කරලා පොඩියට ස්මාරකයක් හදලා තියෙනවා. ඒක දිහා බලාගෙන නොපෙනෙන තාත්තෙක් වෙනුවෙන් ඔහේ නඳන්නේ. ඉතින් මම මේ පේන හරකට අඬන මමයි නොපෙනෙන සීයාට අඬන තාත්තයි දෙන්න දිහා බැලුවොත් අපි දෙන්නගින් මොලේ නැත්තේ කාටද කියලා හෙව්වා. ඉතින් එහෙම දැන් අර ඒ අවස්ථාවටපත් වුණාට පස්සේ ඕව වදිනවා පටස් ගාලා. දැන් අපිට දැන් විශේෂයෙන් තේරෙන්නේ නැතුණාට ඊවසේ තාත්තට එකපාරම තේරුණානේ. ආදිත්තං වස මන්සන්තං ගතසිත්තං පාවකං වාරිණාවිය ඕසින්චං සබ්බන් නිබ්බාපයේ දරං. ඔබගේ වචන ටිකෙන් මගේ පපුවේ ගින්දර නිවුණා. ගින්දරකට වතුර ටිකක් දැම්මා වගේ. පුතා ඔබ මගේ ශෝකෙනින්ම ඇත්ත නේ නම් මන් නොපෙනෙන සාත්‍යයක් වෙනුවෙන් මේ අඬනවා. එයා කවදාවත් එන්නේ නැහැ. ආයේ කවදාවත් එයාව දකින්නත් බෑ. එයාගේ හිනාව එයාගේ කතාව අපිට කවදාවත් මැරුණාට පස්සේ දකින්න වෙන්නේ නැහැ. ඉතින් අඬන එකෙන් තේරුමකුත් නැහැ. අඬලා කියලා මැරිච්ච කෙනට පණක් එන්නේත් නැහැ. ඒ නිසා ඇත්තටම පුතේ මම දන්නවා ඔබ මගේ හිත හදන්න තමයි මේ දේ කළේ. තාත්ත කෙනෙකුට සෙනෙහවන්ත දරුවේ යම්සේ කටයුතු කරනවාද මාගේ ප්‍රිය පුත්‍රය මේ විදිහට කටයුතු කළා. ඉතින් තාත්තගේ ශෝකේ මේ දුරු කළා. ඉතින් මේ පුතාගේ ආවාදයේ පිහිටපු තාත්තා ඒ තමන්ගේ කියන දුක දුරු කරගත්තා. බුදුරජාන් වහන්සේ වදාලා සංසාරෙත් මං ඒ විදිහට ඒ මියාගේ ශෝකේ දුරු කළා කියනවා. ඒ කුමාරයාගෙනම සුජාත කුමාරයා කියලා ඒ බුදුරජාන් වහන්සේ ජාතක කතාව දේශනා කළා. ඒතර මැරිච්ච කෙනෙක් වෙනුවෙන් අඬපු සිද්ධියක් නිසා ඒක ප්‍රේත වස්තුවට වැටුණා. ප්‍රේත කියන එකෙන් මැරිච්ච කෙනා කියන අර්ථයෙන්නේ. ඒ නිසා මේ ප්‍රේත වස්තුවට කියන ගෝණ ප්‍රේත වස්තුව කියලා අටවෙනියට තියෙන. ඉතින් මේ විදිහට තමයි පින්වත්නි මේ සංසාරයේ ස්වභාවය. ගොඩාක් අය ශෝකයෙන් වැළපීමෙන් ඉන්නවා. නමුත් අර්ථයක් නැහැ. ඉතින් මැරිච්ච කෙනෙක් වුණත් ප්‍රේත ලෝකේ ඉපදුනා කියලා වුණත් ශෝක වැළපීම් කළත් වැඩකුත් නැහැ. මතක තියාගන්න කෙනෙක් මැරුණාට පස්සේ අනිවාර්යෙන් මැරුණ කෙනා වෙනුවෙන් කරන්න එක දෙයයි තියෙන්නේ. ඒ තමයි යාගේ ගුණ සිහි කරලා දන් දෙන එකම තමයි. මැරිච්ච කෙනා වෙනුවෙන් වෙනනම් කිසිම දෙයක් කළා කියලා කිසිම තේරුමක් නැහැ. මිනි පෙතියට කොච්චර වියදමක් යනවද, උත්සවයේ කොච්චර සරුවට ගත්තද, නෑදෑයෝ කොච්චර ආවද, අඟහරුවාද වලේ දෑවද, සිකුරාද වලේ දෑවද, මේ කොයි දොරින්ද ගෙනියන්නේ, ඒව නෙවෙයි වැදගත්කම තියෙන්නේ. මැරිච්ච කෙනා තමන් කරගත්ත කර්මානුරූපව තමන්ගේ ජීවිතේ යනවා. ඉතින් ඒ නිසා මේවා හොඳට කල්පනා කරලා බලන්න. ඉතින් විශේෂයෙන් මෙහිදී කියන්නට තියෙන කාරණාවක් තමයි පොරොන්දු වීම, දිවිරීම. ඒ නිසා කවදාවත් දිවුරන්න එපා. හැබැයි ඉතින් ඒක පැත්තෙන් බලනකොට සමහර අය නිකන් අතට අත දීලා ප්‍රොමිස් කියලා ඒ විදිහට මේ දිවුරුම් ගන්නවා. ඊළඟට තමයි බලන්න මේ ඒ දිවුරීම කියන එක එච්චර බරපතල දෙයක් නිසා තමයි පින්වත්නි අර නඩු විභාගවලදී නඩු පොතට අත තියලා දිවුරන්නේ එහෙම එකක් තියෙනව නේද? ඒක උඩ ඒ දිවුරනවා මම මේ කියන දේවල් සත්‍යයි කියලා. මම මේ කියන දේවල් සත්‍යය. ඉතින් ඒ නිසා මේ එහෙම කියලා තමයි නඩුව විභාග කරන්නේ. එතකොට අර මුලින් අත තියලා දිවුරණ එකම ඒ මුළු නඩු ශාලාවේ සියලු දෙනාම දැන් මෙයා ඇත්ත කියනවා කියන තැන ඉන්නවා. ඔන්න නඩු කතා කරන උට සිද්ධ වෙනවා නම් පච දිවුරලයි පචේ කියන්නේ. ඒකේ කර්මය එනවා. ඒ නිසා හරි භයානකයි මේ සංසාර ගමන. ඉතින් මේ වගේ අදාස් මුලක් කොහොමද හොයාගන්නේ කියලා හිතාගන්න අමාරුයි. බොහෝ දෙනා දන්නේ නැතුව දිවුරනවා. ඒ නිසා හැබැයි අපි පින් දෙන්න ඕන අපේ අම්මලාට. අපි නම් පුංචි කාලේ ඉඳලා අපිට අපේ අම්මලා අපිට ගොඩාක් සැර කරපු එකක් තමයි කවදාවත් බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන දිවුරන්න එපා. අම්මා අප්පා මුල් කරගෙන දිවුරන්න එපා. එහෙම කියලා අපිට පුංචි කාලේ අපේ දෙමව්පියෝ කියලා දුන්නා. අපේ ගම්වලේක තියෙනවා. ඉතින් ඒ නිසා වැඩි හිටියයි දැන් අපි වුණත් අපේ දෙමව්පියන්ට අපේ ඥාතින්ට අපි එහෙම පින් දෙන්නේ ඒ අය අපිට යහපත් දෙයක් පුරු කරපු නිසානේ. ඒ නිසා ඔයාලත් ඔයාලගේ දරුවන්ට පුරු කරන්න. ওই දරුවන්ට යම් දවසක ධර්මයේ තේරෙනකොට ඒ දරුවන්ට දහම් මඟ පෙන්වලා අකුසලෙන් වළක්වා ගත ඔයාලට අනේක වාරයක් පින් දෙයි. ඔයාලා ඉන්න ලෝකෙක සැනසෙන්න පින් දෙයි. ඉතින් ඒ නිසා අන්නයි යහපත් දිනුම කරන්න. දන්න අයට කියන්න මේ පොරොන්දු වෙන්න එපා. පංච පුත්තක සත්ත්ව පුත්තක කාදක පේත වස්තු ගැන කියලා දෙන්න. මේ බලන්න දරුවෝ මුල් කරගෙන පොරොන්දු වෙලා දරුවෝ කන්න ඕන කියලා පොරොන්දු වෙලා මේ දිවුරලා සමංගෙම දරුවෝ කයින් ප්‍රීතිව ඉන්නවා කියලා කියන්නේ. ඒ නිසා අද කාලේ දැන් මේ ඒ කාලේ වෙච්ච මේ දිවුරණ දේවල් නිසා සිද්ධ වෙච්ච කතා එකක් දෙකක් නෙමේ කිව්වේ. ඉතින් ඒ නිසා තව කොච්චර ඇතිද මේ ස්වාමීන් වහන්සේ නමකට මොනිච්ච වුණ නිසානේ මේ කතාව එළියට ආවේ. ওই විදියට මොනිච්ච නොවි කොච්චර ඇතිද ප්‍රේත ලෝක. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූටෙන් පල්ලෙහාට වඩින මුගලන් මහරහතන් වහන්සේ සමහර ප්‍රේතාත්ම දැකලා බුදුරජාණන් වහන්සේට දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම පින්වත් මොග්ගල්ලාන බෝධි මූලයේදීම දැක්කා මේ ප්‍රේතයන්ගේ ස්වභාවය. ඉතින් මම තවත් ශ්‍රාවකෙක් දකින්නතුරු මම ඒක දේශනා කළේ නෑ. ඒකෝට මේ ලක්ෂණ සංයුත්තේ ප්‍රේතයන්ගේ විස්තර ටිකක් තියෙනවා. ඒ හැම එකම බුදුරජාණන් වහන්සේ මේ ලෝතුරා සම්මා සම්බුදු බුද්ධත්වයට පත් වෙලා ඒ වජිරාංශණයෙන් නැගිටින්න කලින් මේ තුන් ලෝක ධාතුවේම යන්තා ප්‍රේතයෝ ඉන්නවද? ඒ ප්‍රේතයෝ කරපු කර්මයි ඒ විඳවන විඳවිල්ලයි ඊළඟට කොහෙද යන්නේ? ඔවුන්ගේ සසර ගමනයි සියල්ලම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන තමයි හත් දවසකින් මේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ නැගිටින්නේ. ඒතකොට දැක්ක දේවල් විතරක් පින්වත් මහන්නේ මමත් කලින් දැකලා තියෙනවා කියලා විස්තරේ දේශනා කළා. මේ විදිහට අනිත් ශ්‍රාවකයෝ නොදැක්ක නිසා බුදුරජාණන් වහන්සේ පමණක් දැක්ක කොච්චරනම් ප්‍රේතාත්ම ඇතිද? තව සමහර ප්‍රේතයෝ ඉන්නවා පින්වත්නි, කෑම මෙහෙම අල්ලලා මෙහෙම කනකොට ඒ මෙහෙම කනකොට කටට අහුවෙන්නේ මේ කටාසෙන් බිමට වැටෙනවා. ගොඩාක් බඩගිනි කෑම ගොඩාක් තියෙනවා මේ අත් දෙක ඕලාර එකයි. ඒ අත් දෙකෙන් අරන් මෙහෙම කටට දාගන්නවනේ කටෙන් බිමට වැටෙනවා. උගුරට යන්නේ නැහැ. එහෙම ප්‍රේත ලෝක තියෙනවා. පුදුම විදිහේ කර්ම විපාක වෙනදිනවා. ඒ නිසා මේ වගේ තියෙන ලෝභකම මසුරුකම බොරුවට දිවුරණයකින් ඊළඟට අන් අයට හානි කිරීම තුළින් ඊළඟට එක එක දේවල් වලට ආසා කිරීමෙන් තෘෂ්ණාවෙන් තමයි මේ ප්‍රේත ලෝකවල උපදින්නේ. ඔබට මීට කලින් අපි මතක් කළා මතක නැද්ද මේ බාට එක්කට ආසාවෙන් මැරිලා ප්‍රේත ලෝකෙ ඉඳලා එනවනේ. දරුවන්ට ආසාවෙන් ප්‍රේත ලෝකෙ ඉඳලා එනවනේ. ඒ නිසා මේ තමන් ඉදමට ආසාවෙන් ප්‍රේත වෙලා එනවා. ඇඳුම් වලට ආසාවෙන් ප්‍රේත වෙලා එනවා. ගෙවල් වලට ආසාවෙන් ප්‍රේත වෙලා එනවා. ඉතින් ගොඩාක් දුරට මේ මනස ලෝකෙත් එක්ක ගොඩාක් සම්බන්ධයි ප්‍රේත ලෝකෙ. කුණු කාණු වල ඉන්නවා, ලිං වල ඉන්නවා. ඊට පස්සේ මේ ගෙවල් වල මුළු වල, වතු වල මුළු වල, ඔය අඳුරු තැන් වල, ජරා විසිකරන තැන් වල, පාංශු පිසාචෝ විදියට සමහර ගොඩාක් අය ඉන්නවා. ගොඩක්ම අය ඉන්නේ ප්‍රේතෝ පිං ගන්න බැරි තැන් වල. ගොඩාක් ඉන්නේ පිං ගන්න බැරි තැන් වල. ළඟදීන් ඔය එක තැනක ඇක්සිඩන්ට් එකකින් අම්මයි පුතයි මැරුණා. මේ කොළඹ පැත්තේ මැරුණේ. එයාගේ ගෙවල් තියෙන ගොඩාක් ඈත. ඉතින් කොහොම හරි මේ පුතාම අපුතත් මැරුණා, අම්මා මැරුණා. දැන් මේ ගෙදර මිනිසුන්ට පේන්නම අම්මා ඇවිල්ලා කොයි පුතා කියලා අහනවා. ගෙවල් වල හාන්දිවල ඇවිදිනවා කොයි පුතා කියලා. ඇන්දෑවෙනකොට මිනිස්සු දකිනවා. පන්සලට ගිහිල්ලා හාන්දරන්ගේ දොරට තට්ටු කළා පුතා කොයි කියලා අහලා හාන්දරෝ බය වෙලා වැටිලා පිළිතුරුක්ෂුව පන්සලේ. ඉතින් මේ විදිහට මේ ඉච්චරම මේ ප්‍රේතාත්ම අර බැඳීම නිසා. ඉතින් ඒ නිසා මේවා තමයි බියකරු සංසාර රෙතිනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමක්, පින් කිරීමක්, කුසල් කිරීමක්, සංසාරයෙන් නිදහස් වීමක්. ඊළඟට තමයි ගොඩාව ප්‍රේතු ආපහු මැරිලා යන්නේ නිරේත. ගොඩ උඩට එන්නේ මනුස්ස ලෝකයේ වගේ උතුම් තැනකට ඇවිල්ලා පින් දහම් කරගෙන හොඳට කාලා බීලා ඉන්නේ මොකද නැරිලා හතර පහට වැටෙනවා නම් බඩගින්නෙන් පිපාසයෙන් යන ප්‍රේතයෝ මැරුණාට පස්සේ කොහෙද යන්නේ? ඒත් හතර පහට තමයි. ඉතින් ඒ නිසා ප්‍රේතයන්ගේ මොත් මේ සමස්ත ලෝක ධාතුවේම මැරෙන චුත වෙන ප්‍රේතයන්ගේ නියසිරට ගත්ත පස් පිටක් වගේ ප්‍රමාණයක් තමයි ආයෙත් මිනිස්සු අතරට එන්නේ. ආයෙත් ඒ ප්‍රේතයන්ගෙනුත් මහ පොළොව වගේ ප්‍රමාණයක් මැරුණාට පස්සේ ආයෙත් නිරේතම වැටෙනවා. ආයෙත් ප්‍රේතාත්ම ආයෙත් තිරිසන් ලෝකවලට වැටෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ පහළ ලෝකයකට වැටුණොත් ආයෙ ගොඩෙනවා කෙනෙක් ලේසි නෑ. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ මනුස්ස ජීවිතයක් ලබා ගැනීම. එනිසා ඔබ එවැනි දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලබා ගත්තා. ඒ ජීවිතය අයහපත යවන්න එපා. ඒ නිසා මේ කරුණු කාරණා මේ දහං අවවාද තේරුම් ගන්න, මේ ධර්මයට දමණය වෙන්න, මේ ධර්මයෙන් පිට සලසා ගන්න. ඉතින් ඒ නිසා අපි සෙත් ආර්ථනා කරනවා ඔබට නම් සසරේ මේ විදිහට දුක් විඳින්න යන සංසාර ගමනක් හිමි නොවේවා. සසර දුකෙන් නිදහස් වේවා. මේ ලැබූ ගෞතම බුද්ධ ශාසනේ ජීවිතයට පිළිසරණ සලසා ගනිත්වා කියලා එක හිතින් ආශිර්වාද කරනවා. සද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දාන සඳහා උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. කාර්ය මල්ලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. අපි කාටත් මේ විදිහට දුක් විඳින යන සංසාර ගමනේ නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.